بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් සූරතුන් අන්සල්නාහා වෆරද්නාහා වඅන්සල්නා ෆීහා ආයතින් බයිනාතින් ලඅල්ලකුම් තදක්කරූන් الزانية والزاني فاجلدوا كل واحد منهما 100 جلدة ولا تأخذكم بهما رأفة في دين الله إن كنتم تؤمنون بالله واليوم الآخر وليشهد عذابهما طائفة من المؤمنين මෙය සූරතේකි අපි එය පහල කළෙමු තවද එය නියෝගාත්මක කළෙමු තවද නුඹලා මෙනෙහි කරනු පිණිස අපි එහි පැහැදිලි අනපනක් පහල කළෙමු අවිවාහකව පරපුරුෂ සේවනයේහි යෙදෙන ගැහැණිය සහ පරදාර සේවනයේහි යෙදෙන පිරිමියවන දෙදෙනාගෙන් ඔවුන් එක්කෙනාට කස පහර 100ක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ සහ පරමාර්ථ දිනය ගැන විශ්වාස කරන්නහු නම් අල්ලාහගේ ධර්මයේ නියම කළ කරුණක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ගැන නුඹලා අනුකම්පා නොකළ යුතුයි. තවද ඔවුන් දෙදෙනාගේ දඩුවම ගැන විශ්වාසවන්තයින් පිරිසක් සාක්ෂි දෙරිය යුතුයි. الزاني لا ينكح إلا زانية أو مشركة والزانية لا ينكحها إلا زان أو مشرك وحرم ذلك على المؤمنين والذين يرمون المحصنات ثم لم يأتوا بأربعة شهداء فاجلدوهم 80 جلدة ولا تقبلوا لهم شهادة أبدا وأولئك هم الفاسقون إلا الذين تابوا من بعد ذلك وأصلحوا فإن الله غفور رحيم පරදාර සේවනයේහි යෙදුණු පිරිමියා පරපුරුෂ සේවනයේ යෙදුණු ගැහැණියක හෝ ආදේශ තබන ගැහැණියක හැර අන් කිසිවෙකු විවාහ කරගත නොයුතුය. තවද පරදාර සේවනයේහි යෙදුණු ගැහැණිය පරදාර සේවනයේ යෙදුණු පිරිමියෙකු හෝ ආදේශ තබන පිරිමියෙකු හැර අන් කිසිවෙකු විවාහ නොකරගත යුතුය. එය එනම් එවැනි විවාහ විශ්වාසවන්තයින්ට තහනම් කරන ලදී. පතිවත රකින ස්ත්‍රීන්ට චෝදනා කරමින් ඉන්පසුව සාක්ෂි 4ක් නොගිනෙන අයට කස පහර 80ක් දෙනු. ඊට පසු කිසි කලෙක ඔවුන්ගේ සාක්ෂි පිළි නොගනු. අපරාධකරුවෝ ඔවුන්මය. ඉන්පසුව පසුතැවිලි වී යහකම් කළ අය හැර සැබවින්ම අල්ලාහ් පරම ක්ෂමාශීලී අසමසම කරුණාන්විතය. والذين يرمون أزواجهم ولم يكن لهم شهداء إلا أنفسهم فشهادة أحدهم 4 شهادات بالله إنه لمن الصادقين والخامسة أن لعنة الله عليه إن كان من الكاذبين ويدرأ عنها العذاب أن تشهد 4 شهادات بالله إنه لمن الكاذبين والخامسة أن غضب الله عليها إن كان من الصادقين ولولا فضل الله عليكم ورحمته وأن الله تواب حكيم තමන්ගේම කලත්‍රයින්ට චෝදනා කොට එය ඔප්පු කිරීමට තමන් හැර ඔවුන්ට වෙනත් සාක්ෂිකරුවන් නැති අය ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ සාක්ෂිය පුරුෂයාගේ සාක්ෂිය පිළිගත හැකේ නියත වශයෙන්ම තමන් සත්‍යය පවසන්නෙකුයයි අල්ලාහ් නමින් සිව්වරක් දිවුරා පස්වෙනි වතාවේදී තමාගේ චෝදනාව සම්බන්ධයෙන් තමා බොරුකාරයෙකුනම් සැබවින්ම අල්ලාහ්ගේ ශාපය තමා වෙත පැමිණේවායි ඔහු ප්‍රකාශ කිරීමෙනි. ඇයගෙන් දඩුවම වළක්වනු ලබන්නේ ඔහු එනම් පුරුෂයා බොරුකාරයින්ගෙන් කෙනෙකුයයි ඇය අල්ලාහ්ගේ නමින් සිව්වරක් දිවුරීමෙනි. තවද ඔහු ඇත්ත කියන්නෙකු වේ නම් සැබවින්ම අල්ලාහ්ගේ ශාපය ඇය මතයයි පස්වෙනි වතාවේදී දිවුරීමෙන් ඇගෙන් දඩුවම වළක්වන්නේය. නුඹලාට අල්ලාහ්ගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාලුභාවය නොවන්නේ නම් නුඹලා විනාශ වී යෑමට ඉඩ තිබුණි. සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාප බාරගන්නෙකු හා සර්ව ප්‍රඥාවන්තයෙකු වන්නේය. ان الذين جاءوا بالإفك عصبة منكم لا تحسبوه شرا لكم بل هو خير لكم لكل امرئ منهم ما اكتسب من الإثم والذي تولى كبره منهم له عذاب عظيم لولا إذ سمعتموه ظن المؤمنون والمؤمنات بأنفسهم خيرا وقالوا هذا إفك مبين لولا جاءوا عليه بأربعة شهداء فإذ لم يأتوا بالشهداء فأولئك عند الله هم الكاذبون ولولا فضل الله عليكم ورحمته في الدنيا والآخرة لمسكم فيما أفضتم فيه عذاب عظيم سببين مما أبواده جنبت أتي නුබලාගෙන් එක් පිරිසකි. නුබලාට එය නරකයයි නුබලා නොසිතනු. නැත, එය නුබලාට හොඳය. ඔවුන් අතුරින් එක් එක්කෙනාට ඔහු උපයාගත් පාපයේ දඩුවම ඇත. තවද ඔවුන්ගේ නායකත්වය පවරාගත් ඔහුට දරුණු දඩුවම ඇත. නුබලාට ඒ ගැන අසන්නට ලැබුණු අවස්ථාවේදී විශ්වාසවන්ත පුරුෂයන් සහ විශ්වාසවන්ත ස්ත්‍රීන් ඒ පිළිබඳව තම සිත් තුළ යහපත් මතයක් ඇති කරගෙන මෙය පැහැදිලි අපවාදයක් යැයි ඔවුන් නොකීවේ මන්ද? අපහාස කළ අය ඔවුන් එය ඔප්පු කිරීමට සාක්ෂිකරුවන් සතර දෙනෙකු නොගෙනාවේ මන්ද? ඔවුන් සාක්ෂිකරුවන් නොගෙනා නිසා අල්ලාහ්ගේ සන්නිධානයේහි බොරුකාරයෝ ඔවුහුමය. මෙලොවදී සහ පරලොවදී නුඹලාට අල්ලාහ්ගේ අනුග්‍රහය සහ ඔහුගේ දයාව නොතිබෙන්නට නුඹලාගේ දෙදවිලි නිසා වේදනා සහගත දඩුවම නුඹලා හසු කරගන්නට තිබුණි. إذ تلقونه بألسنتكم وتقولون بأفواهكم ما ليس لكم به علم وتحسبونه هينا وهو عند الله عظيم ولولا إذ سمعتموه قلتم ما يكون لنا أن نتكلم بهذا سبحانك هذا بهتان عظيم يعظكم الله أن تعودوا لمثله أبدا إن كنتم مؤمنين නුඹලා එය නුඹලාගේම දිවෙන් කියා. තවද නුඹලාට ඒ ගැන දැනුමක් නැතිද? නුඹලාගේ කටින් කියන්නේය. තවද නුඹලා එය සුළු දෙයක් යයි සිතන්නේය. නමුත් අල්ලාහගේ සන්නිධානයේ එය බරපතලය. නුඹලාට එය ඇසුණු කලෙහි අප මේ ගැන කතා කරන්නට අපට අයිතියක් නැත. අල්ලාහ සුවිසුද්ධය. මෙය මහත් ඌ අපහාසයකි නොකීවේ මන්ද? නුඹලා විශ්වාසවන්තයි නම් නුඹලා එවැන්නකට කිසි කලෙකත් පෙරලා නොවැටෙනසේ අල්ලා නුඹලාට අනුශාසනා කරන්නේය. وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ إن الذين يحبون أن تشيع الفاحشة في الذين آمنوا لهم عذاب أليم في الدنيا والآخرة والله يعلم وأنتم لا تعلمون ولولا فضل الله عليكم ورحمته وأن الله رؤوف رحيم تعبد الله නුඹලාට ආයත් එනම් වදන් පැහැදිලි කරන්නේ අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. විශ්වාස කළවුන් අතර අපචාරය පහළවීම ප්‍රියකරන අය සැබවින්ම ඔවුන්ට මෙලවත් පරලොවත් වේදනීය දඩුවම් ඇත. අල්ලාහ් දන්නේය. නුඹලා ඒ බව නොදන්නේය. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ අනුග්‍රහය නොවී නම්ද? තවද සැබවින්ම අල්ලා සානුකම්පිතද අසම සම කරුණාන්විතද නොවී නම්ද? මේ අපහාසය නිසා ඉතාමත්ම අහිතකර ප්‍රතිඵල නුඹලාට ඇතිවන්නට තිබුණි. යා අයියුහල් ලදීන ආමනූ ලා තත්තබිඋ ඛුතුවාතිෂ් ෂයිතාන් ومن يتبع خطوات الشيطان فإنه يأمر بالفحشاء والمنكر ولولا فضل الله عليكم ورحمته ما زكى منكم من أحد أبدا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَنْ يَشَاءُ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّاعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَى وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ විශ්වාස කළවුනි, ෂයිතන්ගේ පියවර අනුගමනය නොකරනු. යමෙකු ෂයිතන්ගේ පියවර අනුගමනය කරන්නේද සැබවින්ම ෂයිතන් ඔහු අවිනීත සහ දුෂ්ට කටයුතු වලට පොළඹවන්නේය. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ අනුග්‍රහය නොවී නම් කිසිදාක නුඹලාගෙන් කිසිවෙක් පාරිශුද්ධ නොවන්නේය. එහෙත් අල්ලාහ් තමාට අබිමත අය පමණක් පාරිශුද්ධ බවට පත් කරන්නේය. අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥය. නුඹලා අතුරින් ත්‍යාගශීලී සහ ධනවත් අය තම ඥාතීන්ටත් දිලින්දු අයටත් අල්ලාහ්ගේ මාර්ගයේ සංක්‍රමණය කළ අයටත් නොදෙන බවට දිවුරීම් නොකරත්වා ඔවුන් දොස් කීම නොසලකා කමා කළ යුතුය. තවද ඉවසිය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය යුතුයයි නුඹලා අපේක්ෂා නොකරන්නේද? තවද අල්ලාහ් පරම ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. إن الذين يرمون المحصنات الغافلات المؤمنات لعنوا في الدنيا والآخرة ولهم عذاب عظيم يوم تشهد عليهم ألسنتهم وأيديهم وأرجلهم بما كانوا يعملون يومئذ يوفيهم الله دينهم الحق ويعلمون أن الله هو الحق المبين الخبيثات للخبيثين والخبيثون للخبيثات والطيبات للطيبين والطيبون للطيبات أولئك مبرؤون مما يقولون لهم مغفرة ورزق كريم පතිවත රකින අහිංසක හා විශ්වාසික ස්ත්‍රීන්ට අපවාද නගන අයට මෙලවදීද පරලවදීද ශාප කරනු ලබති. තවද ඔවුන්ට ඉමහත් දඩුවමක් ද ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන ඔවුන්ගේ දිවුද ඔවුන්ගේ අත්ද ඔවුන්ගේ පාදද ඔවුන්ට එරෙහිව සාක්ෂි දරන පරමාන්ත දිනය ඔවුන් අමතක නොකළ යුතුය. එදින අල්ලාහ් ඔවුන්ගේ නියම ඵල විපාක ඔවුන්ට මුළුමනින්ම දෙන්නේය. තවද සැබවින්ම සියලු දෑ ප්‍රකට කරන පරම සත්‍යය අල්ලාහ් යයි ඔවුහු දැනගන්නෝය. අපවිත්‍ර ස්ත්‍රීහු අපවිත්‍ර පුරුෂයන් සඳහා වෙති. තවද අපවිත්‍ර පුරුෂයෝ අපවිත්‍ර ස්ත්‍රීන් සඳහා වෙති. පවිත්‍ර ස්ත්‍රීහු පවිත්‍ර පුරුෂයන් සඳහා වෙති. පවිත්‍ර පුරුෂයෝ පවිත්‍ර ස්ත්‍රීන් සඳහා වෙති. මේ අය ඔවුන් අපවිත්‍ර වූවන් කියන දෙයින් නිදොස්ය. ඔවුන්ට සමාවද උදාර සැපයීම් දැත. يا أيها الذين آمنوا لا تدخلوا بيوتا غير بيوتكم حتى تستأنسوا وتسلموا على أهلها ذلكم خير لكم لعلكم تذكرون فإن لم تجدوا فيها أحدا فلا تدخلوها حتى يؤذن لكم وإن قيل لكم ارجعوا فارجعوا هو أزكى لكم والله بما تعملون عليم ليس عليكم جناح أن تدخلوا بيوتا غير مسكونة فيها متاع لكم والله يعلم ما تبدون وما تكتمون විශ්වාස කළෝනි නුඹලාගේ නිවස හැර අන් නිවෙස් වලට ඔවුන්ගේ අවසරය නුඹලාට ලැබෙන තුරුද එහි වැසියන්ට නුඹලා සලාම් සාමය පතන තුරුද ඇතුළු නොවව් මෙය නුඹලාට ඉතා හොඳය නුඹලා මෙය මෙනෙහි කළ යුතුය එහි නුඹලා කිසිවෙකු නොදුටුවේ නම් නුඹලාට අවසර ලැබෙන තුරු ඊට ඇතුළු නොවව්. තවද ආපසු යනුයි නුඹලාට කියනු ලැබුවේ නම් ආපසු යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. නුඹලා කරන දෑ ගැන අල්ලා සර්වඥය. එහි නුඹලාට ප්‍රයෝජන ඇති දෑ තිබෙන කිසිවෙකුත් පදිංචි නැති නිවෙස්වලට ඇතුළු වීම නුඹලාට වරදක් නැත. නුඹලා හෙලිදරව් කරන දෑද නුඹලා සංගවන දෑද අල්ලාහ් දනි. قل للمؤمنين يغضوا من أبصارهم ويحفظوا فروجهم ذلك أزكى لهم إن الله خبير بما يصنعون وقل للمؤمنات يغضضن من أبصارهن ويحفظن فروجهن ولا يبدين زينتهن إلا ما ظهر منها وليضربن بخمرهن على جيوبهن ولا يبدين زينتهن إلا لبعولتهن أو آبائهن أو آباء بعولتهن أو أبنائهن أو أبنائهن أو أبناء بعولتهن أو إخوانهن أو إخوانهن أو بني إخوانهن أو بني أخواتهن أو بني أخواتهن أو نسائهن أو ما ملكت أيمانهن أو التابعين غير أولي الإربة من الرجال أو الطفل الذين لم يظهروا على عورات النساء ولا يضربن بأرجلهن ليعلم ما يخفين من زينتهن وتوبوا إلى الله جميعا أيها المؤمنون لعلكم تفلحون نبي محمد ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත් ඔවුන්ගේ රහස් අංගයන් ආරක්ෂා කරන ලෙසත් විශ්වාසික පුරුෂයින්ට කියනු එය ඔවුන්ට වඩාත් පිවිතුරුය ඔවුන් කරන දෑ සැබවින්ම අල්ලා මෙනවින් දනි එසේම නබි මුහම්මද් ඔවුන්ගේ බැල්ම පහත හෙලන ලෙසත් තම රහස් අංග ආරක්ෂා කරන ලෙසත් තමන්ගේ අලංකාරය ඒ નિરાයාසයෙන්ම බැහැර දැහැර හෙරිදරව් නොකරන ලෙසත් විශ්වාසික ස්ත්‍රීන්ට කියනු තවද ඔවුන් තමන්ගේ මුහුණු ඇස්ම තමන්ගේ ලය පෙදෙස මත දැමිය යුතුය. තවද තමන්ගේ පුරුෂයින්ට හෝ තමන්ගේ පියවරුන්ට හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන්ට හෝ තමන්ගේ පුත්‍රයින්ට හෝ තම ස්වාමි පුරුෂයින්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ සොහොයුරන්ට හෝ තමන්ගේ සොහොයුරන්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ සොහිරියන්ගේ පුත්‍රයින්ට හෝ තමන්ගේ ස්ත්‍රීන්ට හෝ තමන්ගේ දකුණත හිමි කරගත් අයට හෝ පිරිමින්ගෙන් ලිංගික ආශාවන් නැති උපස්ථායකයින්ට හෝ ස්ත්‍රීන්ගේ රහස් අවයව ගැන දැනුමක් නැති බිලිඳුන්ට හෝ මිස තමන්ගේ අලංකාරය හෙළිදරව් නොකළ යුතුය. තවද තමන්ගේ අලංකාරවලින් ඔවුන් සංගවා තිබෙන දෑ අනුන්ට දැනෙනු පිණිස තමන්ගේ පාදයන් පොළවේ ගැසීමද නොකළ යුතුය. විශ්වාසවන්තේනි, නුඹලා සියල්ලන් අල්ලාහ වෙත පසුතැවිලිවනු. නුඹලා ජයග්‍රහණය ලබනු පිණිස وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّى يُغْنِيَهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا وَآتُوهُمْ مِمَّا لِلَّهِ الَّذِي آتَاكُمْ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا وَمَنْ يُكْرِهْهُنَّ فَإِنَّ اللَّهَ مِنْ بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَحِيمٌ وَلَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُبَيِّنَاتٍ وَمَثَلًا مِنَ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِلْمُتَّقِينَ නුඹලා අතර සිටින තනිකඩ අයටද ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට නුඹලාගේ වහලුන් හා වහලියන් අතර දැහැමියන්ටද විවාහ සිදු කර දෙනු. ඔවුන් දිලිඳු නම් අල්ලාහ් ඔහුගේ දයාලුභාවයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපයා දෙනු ඇත. අල්ලාහ් සර්ව ව්‍යාප්තය සර්වඥය. තවද විවාහය සිදු කර ගැනීමට හැකියාවක් නොමැති අය ඔහු එනම් අල්ලාහ්ගේ දයාලුභාවයෙන් අල්ලාහ් ඔවුන්ගේ අවශ්‍යතා සපයනතුරු ඔවුන් බඹසර රැකිය යුතුය. තවද නුඹලාගේ දකුණත් හිමි කරගත් අයගෙන් නිදහස ලබා ගැනීමේ ලියවිල්ල ඉල්ලා සිටින අයට ඔවුන් කෙරෙහි යහපතක් නුඹලා දන්නහු නම් ඔවුන්ට එය ලියා දෙනු. තවද අල්ලාහ්ගේ ධනයෙන් ඔහු නුඹලාට දුන් දෙයින් ඔවුන්ට දෙනු. තවද නුඹලාගේ වහල් දැරියන් පතිවත ආරක්ෂා කිරීමට අදහස් කරයි නම් නුඹලාගේ මෙලව ජීවිතයට අවශ්‍ය දෑ ලබා ගැනීම පිණිස ඔවුන්ට අපචාරය සඳහා බල නොකරනු. තවද යම් කිසිවෙකු ඔවුන්ට අපචාරය සඳහා බල කළේ නම් එසේ බල කිරීමෙන් පසුවත් සැබවින්ම අල්ලාහ් ඔවුන්ට ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. සැබවින්ම පැහැදිලි කරන ආයත්ද නුඹලාට පෙර සිටියවුන්ගේ ආදර්ශයේද බිය බැතිමතුන්ට උපදේශයේද අපි සැබවින්ම නුඹලා වෙත පහල කළෙමු. الله نور السماوات والأرض مثل نوره كمشكاة فيها مصباح المصباح في زجاجة الزجاجة كأنها كوكب دري يوقد من شجرة مباركة زيتونة لا شرقية ولا غربية يكاد زيتها يضيء ولو لم تمسسه نار نور على نور يهدي الله لنوره من يشاء ويضرب الله الأمثال للناس والله بكل شيء عليم في بيوت أذن الله أن ترفع ويذكر فيها اسمه يسبح له فيها بالغدو والآصال رجال لا تلهيهم تجارة ولا بيع عن ذكر الله وإقام الصلاة وإيتاء الزكاة يخافون يوما تتقلب فيه القلوب والأبصار ليجزيهم الله أحسن ما عملوا ويزيدهم من فضله والله يرزق من يشاء بغير حساب. الله أحسني سحا مها پولوه آلو كيوه وشوه هي پاوتين اوغي آلو كيت اپماوه بيتي كوهر يكتول پاناك مني එම පහන පළිඟුවක් තුල ඇත. එම පළිඟුව පෙරදිග හෝ අපරදිග නොවන ආශිර්වාදයලත් ඔලිව් ගසේ තෙල් වලින් දැල්වෙන බැබැලෙන තරුවක් මෙනි. ඒට ගිනි නොඇල්ලුවද එය ඔලිව් තෙලින්ම දිලිසෙන්නට තරම්ය. මෙසේ ආලෝකය මත ආලෝකය බඳු වූ අල්ලාහ් තමා අභිමත වූ අය සඳහා තමන්ගේ ආලෝකය කරා මඟ පෙන්වන්නේය. තවද ජනයින්ට දහම් පණිවුඩය පැහැදිලි කර දීම සඳහා අල්ලාහ් උපමාවන් ගෙන හැර දක්වයි. අල්ලාහ් සියලු දෑ ගැන මැනවින් දනී. ඔහුගේ ආලෝකය වෙත මඟ පෙන්වීම ලබා ගන්නා අය ඉදි කරන ලෙස හා ඒ තුල ඔහුගේ නම සිහිපත් කරන ලෙස අල්ලාහ් නියම කර ඇති මන්දිරවල වෙසිතයි. ඔවුහු එහි උදේ සවස ඔහුව එනම් අල්ලාහ්ව සුපවිතුරු කරති. එම නිවෙස් තුල සිටින මිනිසු කවරෙකුනම් අල්ලාහ් සිහිපත් කිරීමෙන්ද සලාත් ඉටු කිරීමෙන්ද සකාත් ගෙවීමෙන්ද වෙළඳා මහා ගනුදෙනු ඔවුන් නොලක්වති. හදවත්ද දෘෂ්ටියින්ද පෙරලෙන දිනය ගැන ඔවුහු බිය වෙති. والذين كفروا أعمالهم كسراب بقيعة يحسبه الظمآن ماء حتى إذا جاءه لم يجده شيئا ووجد الله عنده فوفاه حسابه والله سريع الحساب أو كظلمات في بحر لجي يغشاه موج من فوقه موج من فوقه سحاب ظلمات بعضها فوق بعض إذا أخرج يده لم يكد يراها ومن لم يجعل الله له نورا فما له من نور ඔවුන් කල හොඳම දෑයට අල්ලාහ් ඔවුන්ට පළ විපාක දෙනු පිණිසද ඔහුගේ වරප්‍රසාදය ඔවුන්ට වර්ධනය කරනු පිණිසද අල්ලාහ් ඔහුට අභිමත අයට අසීමිත ලෙස භෝග පිරිනමයි අනෙක් අතට ප්‍රතික්ෂේප කළවුන්ගේ ක්‍රියාකාරකම් පිපාසිතයා එය ජලයේයි සිටන කාන්තාරයේ මිරිඟුවකු මෙනි. ඔහු එහි ගිය විට කිසිම දෙයක් ඔහුට නොලැබුණේය. නමුත් එහිද අල්ලා හමුය. එවිට ඔහු ඔහුගේ එනම් පිපාසිකයාගේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් ලබා දුන්නේය. ගණන් ගැනීමේදී අල්ලා ඉතා ශීඝ්‍රය. නැතහොත් ඔවුන්ගේ තත්වය ගැඹුරු සමුද්‍රයේ අඳුර බඳුය. රැලක් එය වසයි. ඒ මත තව රැලකි. ඒ මත වලාකුලකි. අඳුර මත අඳුරය. යමෙකු ඔහුගේ අත විහිදුවන්නේ නම් ඔහු එය නොදකින්නේය. අල්ලා යමෙකුට ආලෝකය නොදෙන්නේද ඔහුට ආලෝකය නැත. ألم تر أن الله يسبح له من في السماوات والأرض والطير صافات كل قد علم صلاته وتسبيحه والله عليم بما يفعلون ولله ملك السماوات والأرض وإلى الله المصير ألم تر أن الله يزجي سحابا ثم يؤلف بينه ثم يجعله ركاما فترى الودق يخرج من خلاله وينزل من السماء من جبال فيها من برد فيصيب به من يشاء ويصرفه عن من يشاء يكاد سنا برقه يذهب بالأبصار يقلب الله الليل والنهار إن في ذلك لعبرة لأولي الأبصار අහසෙහි සහ මහ පොළොවේහි සියලු දෑද පියාපත් විහිදාගත් කුරුල්ලන්ද අල්ලාහ්ව සුපිවිතුරු කරන බව නුඹට නොපෙනේද? ඒ එකිනෙකා තම තමන්ගේ සලාතයේද එනම් යාඥා තස්බීහයේද එනම් තුති ගැයුම් ක්‍රම දැන සිටි. ඔවුන් කරන සෑම දෙයක්ම අල්ලාහ් මෙනවින් දනි. අහසෙහි සහ මහ පොළොවේහි බල පරාක්‍රමය අල්ලාහ්ටය. සියලු දෙනාගේම ආපසු යෑම අල්ලාහ් වෙතය. සැබවින්ම අල්ලාහ් වලාකුළු සෙමින් පාවී යෑමට සලස්වන බවද, පසුව ඒවායේ කැබිලි එකට අමුණා අනතුරුව එය ඝන වලාකුළු ගොඩක් බවට පත්කරන බව නුඹ නොදකින්නේහිද? එවිට ඒ වලාකුළු අතුරින් වැසි වැටෙන්නේ යයි නුඹ දකින්නේය. තවද අහස්හි වලා කඳුවලින් පාන හිම කැට පහල කරන්නේය. තමාට අභිමත අයට එයින් පහර දෙන්නේය. ඔහු තමාට අභිමත අයගෙන් එය වළක්වන්නේය. තවද එම විදුලි එළිය ඇස් නීලාංකාර කරනු ඇත. අල්ලාහ් රාත්‍රිය සහ දහවල පරිවර්තනය කරන්නේය. නිරීක්ෂණාත්මක නුවණ ඇති අයට සැබවින්ම එහි පාඩමක් ඇත. والله خلق كل دابة من ماء فمنهم من يمشي على بطنه ومنهم من يمشي على رجلين ومنهم من يمشي على أربع يخلق الله ما يشاء إن الله على كل شيء قدير لقد أنزلنا آيات مبينات والله يهدي من يشاء إلى صراط مستقيم අල්ලා සෑම ප්‍රාණියෙකුම ජලයෙන් මැව්වේය. බඩගා යන්නන් ඔවුන් අතුරින්ය. තවද දෙපයින් ගමන් කරන්නන්ද ඔවුන් අතුරින්ය. තවද සතර පයින් යන්නන්ද ඔවුන් අතුරින්ය. අල්ලා තමාට අභිමත දෑ නිර්මාණය කරන්නේය. සැබවින්ම අල්ලා සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. සැබවින්ම පැහැදිලි වදන් අපි පහල කළෙමු. අල්ලා තමාට අභිමත අය ඍජු මාර්ගයට පමුණුවන්නේය. ويقولون آمنا بالله وبالرسول وأطعنا ثم يتولى فريق منهم من بعد ذلك وما أولئك بالمؤمنين وإذا دعوا إلى الله ورسوله ليحكم بينهم إذا فريق منهم معرضون وإن يكن لهم الحق يأتوا إليه مذعنين أفي قلوبهم مرض أم ارتابوا أم يخافون أن يحيف الله عليهم ورسوله بل أولئك هم الظالمون අපි අල්ලාහ්ට රසූල් වරයාද විශ්වාස කළෙමු. තවද අපි අවනත වී සිටිමුයි ඔවුහු පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඉන්පසුව පිටුපා යති. එවැනි අය සැබෑ විශ්වාසවන්තයින් නොවෙති. ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ් වෙතද ඔහුගේ රසූල් වරයා වෙතද ඔවුන් කැඳවනු ලැබුවහොත් ඔවුන්ගෙන් පිරිසක් වැළකෙති. නමුත් යුක්තිය ඔවුන් වෙත නම් එවිට ඔවුහු කීකරුව කැමැත්තෙන්ම ඔහු එනම් රසූල් වරයා වෙත පැමිණෙන්නෝය. ඔවුන්ගේ සිත් තුළ රෝගයක් වේද? නැතහොත් ඔවුහු සැක කරන්නෝද? එසේත් නැතිනම් අල්ලා සහ ඔහුගේ රසූල් වරයා ඔවුන්ට අයුක්තියක් කරනු ඇතැයි ඔවුහු බිය වෙත්ද? නොයසේය. අපරාධකාරයෝ ඔවුහුමය. إنما كان قول المؤمنين إذا دعوا إلى الله ورسوله ليحكم بينهم أن يقولوا سمعنا وأطعنا وأولئك هم المفلحون ومن يطع الله ورسوله ويخشى الله ويتقه فأولئك هم الفائزون وأقسموا بالله جهد أيمانهم لئن أمرتهم ليخرجن قل لا تقسموا طاعة معروفة إن الله خبير بما تعملون قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ أَوْ نَتَرَ وِنِشْيَ كِرِيمَةَ اللَّهَ سَحَى ඔහුගේ රසූල්වරයා වෙත ඔවුන් කැඳ වූ විට විශ්වාස කරන්නන්ගේ වදන් වන්නේ අපි සවන් දුනිමු. තවද අපි කීකරු වීමු යන්නයි. ඔව්හුය සැබෑ ජයග්‍රහකයෝ. යමෙක් අල්ලාහටත් ඔහුගේ රසූල්වරයාටත් කීකරුව අල්ලාහට බියවි ඔහුට බිය බැතිමත් වන්නේද ඔව්හුමය ජයග්‍රහකයෝ. නුඹ ඔවුනට අණ කළෙහිනම් නිවෙස් අතහර දැමා පිටත් වන්නෙමුයි ඔවුන්ගේ බලගත් දියුරුමෙන් ඔවුහු අල්ලා මත දියුරති. දියුරීම් නොකරනු නුඹලාගේ කීකරුකම ප්‍රකට දෙයකි. සැබවින්ම නුඹලා කරන දෑ ගැන අල්ලා සර්වඥයයි. නබි මුහම්මද් පවසව. නුඹලා අල්ලාට කීකරුවන් රසූල්වරයාටද කීකරුවන්. නමුත් නුඹලා පිටු පෑවහොත් ඔහු මත පැට වූ දෑ එනම් වගකීම ඔහු කෙරෙහිය. නුඹලා මත පැට වූ දෑ නුඹලා මතය. නුඹලා ඔහුට කීකරුවන්නෙහු නම් නුඹලා ඍජු මාර්ගය ලබන්නෙහුය. පැහැදිලිව ප්‍රචාරය කිරීම මිස රසූල්වරයා කෙරෙහි වගකීමක් නැතයි නබි මුහම්මද් පවසව. وعد الله الذين آمنوا منكم وعملوا الصالحات ليستخلفنهم في الأرض كما استخلف الذين من قبلهم وليمكنن لهم دينهم الذي ارتضى لهم وليبدلنهم من بعد خوفهم أمنا يعبدونني لا يشركون بي شيئا ومن كفر بعد ذلك فأولئك هم الفاسقون وأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الرسول لعلكم ترحمون لا تحسبن الذين كفروا معجزين في الأرض ومأواهم النار ولبئس المصير නුඹලාතුරින් විශ්වාස කොට යහකම් කළ උනට ඔවුනට පෙර වූ අය අධිපතීන් කළාසේම ඔවුන්ද මහ පොළොවේහි අධිපතීන් කරන්නේ යයිද? ඔහු ඔවුනට සතුටින් තෝරා දුන් ඔවුන්ගේ දහම ඔවුනට ශක්තිමත් පදනම් මත තහවුරු කරන්නේ යයිද? ඔවුන්ගේ බියෙන් පසුව ඔවුන්ගේ තත්වය අභය බවට වෙනස් කරන්නේ යයිද? අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔව්හුමා නමදින් නොමය. කිසිම දෙයක් මා හා සමාන නොකරන්නෝය. ඉන්පසු යමෙක් ප්‍රතික්ෂේප කරන්නේද ඔව්හුමය පාපිෂ්ඨයෝ. එනිසා සලාත් තහවුරු කරනු, සකාත් ගෙවනු, රසූල්වරයාට කීකරුවනු, නුඹලා දයාව ලබනු පිණිස මහ පොළවේ අල්ලාහ්ගේ සැලැස්ම අවුල් කරන්න පුළුවනැයි ප්‍රතික්ෂේප කළ අය නොසිතව. ඔවුන්ගේ නිවහන නිරයයි, නපුරුමය ආපසු යන තැන. යා අയ്യුහල් ලදීන ආමනූ ලියස්තඅ්ദින්කුම් ලදීන මලකත් අයිමානුකුම් වල්ලදීන ලම් යබ්ලුගුල් හුලුම මින්කුම් සලාත මර්වාත් من قبل صلاة الفجر وحين تضعون ثيابكم من الظهيرة ومن بعد صلاة العشاء ثلاث عورات لكم ليس عليكم ولا عليهم جناح بعدهم طوافون عليكم بعضكم على بعض كذلك يبين الله لكم الآيات والله عليم حكيم وإذا بلغ الأطفال منكم الحلم فليستأذنوا كما استأذن الذين من قبلهم كذلك يبين الله لكم آياته والله عليم حكيم විශ්වාසක ලෝනි, නුඹලාගේ දකුණත් අයිති කරගත් අයද, නුඹලා අතුරින් වැඩිවියට නොපැමිණි අයද, නුඹලා හමුවීමට තුන් විටක් නුඹලාගෙන් අවසර ලබාගත යුතුය. එනම් ෆජර් සලාතේට පෙරද මධ්‍යහන එනම් උණුසුම් හේතු කොටගෙන නුඹලා නුඹලාගේ වස්ත්‍ර උනන වේලාවන්හිද ඉෂා සලාතේන් පසුවද මෙය වස්ත්‍ර උනන නුඹලාගේ පෞද්ගලික අවස්ථා තුනය. එයින් පසුව අවසර නැතිව හමුවීම නුඹලාටද ඔවුනටද දෝෂයක් නැත. එය නුඹලාගෙන් ඇතමෙකුගෙන් ඇතමෙකු වරින් වර හමුවන අය නිසාය. මෙලෙසය අල්ලාහ් නුඹලාට ආයාත් එනම් වදන් පැහැදිලි කරන්නේ. අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. එසේම නුඹලාගේ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර අය අවසර ලබාගත් ආකාරයෙන්ම ඔවුන්ද අවසර ලබාගත යුතුය. මෙලෙසය අල්ලාහ් ඔහුගේ ආයත් එනම් වදන් නුඹලාට පැහැදිලි කරන්නේ. අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රඥාවන්තය. والقواعد من النساء اللاتي لا يرجون نكاحا فليس عليهن جناح أن يضعن ثيابهن غير متبرجات بزينة وأن يستعففن خير لهن والله سميع عليم ليس على الأعمى حرج ولا على الأعرج حرج ولا على المريض حرج ولا على المريض حرج ولا على أنفسكم أن تأكلوا من بيوتكم أو بيوت آبائكم أو بيوت أمهاتكم أو بيوت إخوانكم أو بيوت أخواتكم أو بيوت أعمامكم أو بيوت عماتكم أو بيوت أخوالكم أو بيوت خالاتكم أو ما ملكتم مفاتحه أو صديقكم ليس عليكم جناح أن تأكلوا جميعا أو أشتاتا فإذا دخلتم بيوتا فسلموا على أنفسكم تحية من عند الله مباركة طيبة كذلك يبين الله لكم الآيات لعلكم تعقلون. විවාහ අපේක්ෂා නොකරන වයෝ වෘද්ධ ස්ත්‍රීන් රූපශ්‍රිය ප්‍රදර්ශනය කිරීමේ අදහසින් තොරව තම බාහිර ඇඳුම් පසෙකට කරන්නේ නම් ඔවුන්ට දොසක් නැත. එසේ වුවත් ඔවුන් විනීතව හැසිරෙනවා නම් එය ඔවුන්ගේ යහපත පිණිස වෙයි. අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥය. නුඹලාගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ සහෝදරයින්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ යතුරු නුඹලා සන්තකයෙහි ඇති නිවෙස්වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල හෝ ආහාර අනුභව කිරීම අන්ධ අයට වරදක් නැත. කොර අයටද වරදක් නැත. තවද රෝගී අයටද වරදක් නැත. නුඹලාටද වරදක් නැත. නුඹලා එකට එකතු වී හෝ වෙන වෙනම හෝ ආහාර අනුභව කිරීම නුඹලාට වරදක් නැත. නුඹලා නිවෙස්වලට පිවිසෙන විට නුඹලා අතර සලාම් කියනු. මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් වූ ආශිර්වාදලත් පාරිශුද්ධ සුභපැතුමක්ය. නුඹලා මෙනෙහි කරනු පිණිස අල්ලාහ් මෙසේ නුඹලාට ආයාත් එනම් වදන් පැහැදිලි කරයි. إنما المؤمنون الذين آمنوا بالله ورسوله وإذا كانوا معه على أمر جامع لم يذهبوا حتى يستأذنوه إن الذين يستأذنونك أولئك الذين يؤمنون بالله ورسوله فإذا استأذنوك لبعض شأنهم فأذن لمن شئت منهم واستغفر لهم الله إن الله غفور رحيم لا تجعلوا دعاء الرسول بينكم كدعاء بعضكم بعضا قد يعلم الله الذين يتسللون منكم لواذا فليحذر الذين يخالفون عن أمره أن تصيبهم فتنة أو يصيبهم عذاب أليم ألا إن لله ما في السماوات والأرض قد يعلم ما أنتم عليه ويوم يرجعون إليه فينبئهم بما عملوا والله بكل شيء عليم සැබවින්ම විශ්වාසවන්තයින් කවරෙකුනම් අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරන්නා වූ ඔහු එනම් රසූල්වරයා සමග සාමූහික කරුණක් සඳහා උවද ඔහුගේ අවසර ලැබෙනතෙක් නොයන්නා වූ අය වෙති. නුඹගෙන් අවසර ඉල්ලන අයවන ඔව්හු සැබවින්ම අල්ලාහ් ගැනද රසූල්වරයා ගැනද විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ගේ යම් කිසි කටයුත්තක් පිණිස ඔවුන් නුඹගෙන් අවසර ඉල්ලා සිටියහොත් ඔවුන්ගෙන් නුඹ කැමැති අයට අවසර දෙනු. තවද ඔවුන්ට අල්ලාහ්ගෙන් සමාව අයද සිටිනු. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. විශ්වාස කළවුනි, රසූල්වරයාගේ කැඳවීම නුඹලා එකිනෙකා අතරෙහි සාමාන්‍ය කැඳවීමක් ලෙස නොසලකනු. වෙනත් කෙනෙකුට මුවාවී රහසින් පැන යන අය සැබවින්ම අල්ලාහ් ධන්නේමය. ඔහු එනම් රසූල්වරයාගේ අන නොසලකන අය ඔවුනට කිසියම් පිරික්සුමක් සිදුවීමෙන් හෝ ඔවුනට වේදනීය දඩුවමක් අත්වීමෙන් හෝ ප්‍රවේශම් විය යුතුයි. දැනගනු, අහස්හි සහ මහ පොළොවේහි සියලු දෑ සැබවින්ම අල්ලාහ් සතුය. නුඹලා කුමන තත්වයක සිටියත් අල්ලාහ් ඒ ගැන දනී. ඔවුන් පරමාන්ත දිනේ ඔවුන් වෙත ආපසු ගෙන එනු ලබන විට ඔවුන් කළ දෑ ඔවුන්ට ඔහු දන්වන්නේමය. සියලු දෑ ගැන අල්ලාහ් සර්වඥය.